بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألم تر كيف فعل ربك بأصحاب الفيل ألم يجعل كيدهم في تضليل وأرسل عليهم طيرا أبابيل ترميهم بحجارة من سجيل فجعلهم كعصف مأكول علي سيناوට නුඹේ පරමාධිපතියාණන් කෙසේ දඩුවම් කළේද යන්න නුඹ නොදුටුවේහිද? ඔවුන්ගේ කුමන්ත්‍රණය කඩා කප්පල් කර ඔහු වෙනතකට යොමු නොකළේද? තවද ඔවුන් මත පුච්චන ලද කිරිමැටි වලින් ඌ ගල් ප්‍රහාර එල්ල කරන පක්ෂීන් රංචු වශයෙන් එකිනෙකා පසුපස ඔවුන් වෙත යැවේය. එවිට විකා දමන ලද කොළමෙන් ඔහු ඔවුන්ව පත්කළේය.